ඒ වගේම තමයි සාමාන්‍ය 1000cc කාර් වලට යම් කිසි ප්‍රමාණයක සහනයක් තියෙනවා. ඒ වුණාට එතරින් හැට 1500cc වාහන 10-15 දක්වා අඩුවේ ගෙන්නන එක. එතරින් හැට වාහන ජපන් වාහන ආනෑනේ 100%ම සීමාවේ ඒ තියෙන බදුත් එක්ක. ඒ වගේම අපි කියන ඉලෙක්ට්‍රික් කාර් වල යම් කිසි ප්‍රමාණයක් මේ පාර අලුතෙන් බැටරි දාන්තා මත හඳුලා දීලා තියෙන බද්දක් KV එකකින් ඒක අනුව යම් කිසි 129ක් විතර තුන බද්ද 10-15 දක්වා අඩු වෙලා තියෙනවා. මේ වෙනස් වීම වෑන් වලට ලොරි වලට ඒ වගේ බස් වලට අදාළ වෙන්නේ. ඉතින් ඉදිරියේදී මේ තනිකර වෙළඳපළේ ලොකු වෙනසකට බාධා වෙයි. ඒ කියන්නේ ඉදිරියේදී තව මාස 3-4 මේ විදිහට තිබුණොත් කුඩා රට පමණක් අපේ වාහන සේල් වල ආනයන කළ ඉක්ිනීම සඳහා මම හිතන්නේ ඉදිරිපත් කරයි කියලා මම හිතනවා. මේ අපි තියෙන අත්දැකීම්ස් එක්ක මේ බදු ගැන බලද්දී ඉතින් ඒක අපි දිගටම සාකච්ඡා කරුවත් මේ බදු වෙනස් කිරීම, එක්සයිස් බද්ද වෙනස් කිරීම, ඒක කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ මගිනුයි ඒක අපිත් එක්ක සාකච්ඡා කරලා නෙමෙයි, ඒකට ප්‍රායෝගික නැති මට්ටමක වැඩි කිරීම ගැන අපි කනගාටු ප්‍රකාශ කරනවා.